තිස්සක කිහිපයක පැවතුණු ආපදාමය තත්ත්වයේ යම් අඩුවීමක් සමහර ප්‍රදේශවලින් වාර්තා වුණත් සමහර මාර්ගයන් සහ වාන්දුරට විවෘත කිරීම අඛණ්ඩව තවමත් ආපදාවට ලක් වෙලා තියෙනවා. දැනට පුද්ගලයින් 80,906 දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නවා. දිස්ත්‍රික්ක වශයෙන් ගත් කලත් කිල්නොච්චිය, මුලතිව්, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, ගම්පහ, පුත්තලම සහ අනුරාධපුර කියන දිස්ත්‍රික්කවල එම තත්ත්ව කිහිපයක් වාර්තා වෙලා පවතිනවා. ආරක්ෂිත ස්ථානයෙන් 79ක් පුරා පුද්ගලයින් 9,768 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුබ්බෝගම ආණ්ඩියාගල මාර්ගයේ කිරලව පාලම අසල එම මාර්ගයේ අබලන් තත්ත්වයක් හේතුවෙන් එම මාර්ගය භාවිතා නොකොට විකල්ප මාර්ග භාවිතා කිරීම අත්‍යවශ්‍ය බව ආපදා ක්‍රමණාකරණ දිස්ත්‍රික්ක ඒකකය අනුරාධපුර විසින් වාර්තා කළා තියෙනවා.